සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේර කංසන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අවිසමෙච්ච සක්ඛෝ උජෝච සෝජෝච සුවචෝ චස්ස මුතු අනතිමානීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද දින මේ ධර්ම දේශනාව අප විහාරස්ථානයේහි ලොස්සනිස් බෝධි විහාරස්ථානයෙන් ප්‍රචාරය කෙරෙන MMCTV USA සද්ධර්ම වාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය කෙරෙන නිවුතුම් සදහම් වැඩසටහන පවත්වන්නට මූලික හේතුව තමයි අද දින උපන්දිනය සමරන සහේලී දියණියට ආශිර්වාද කරන්නට රංගන කරුණාරත්න මහත්මාත් සිතාරණෝනත් සියකම දියණිය ඉතාම ආදරයෙන් රැක බලා ගන්න ගමන් ඒ දියණියට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් ඉහළම ආශිර්වාදය උතුම්ම තෑග්ග ලබා දෙන්නට බලාපොරොත්තු වන්නේ. ධර්ම දාන මේ පින්කමක් සිදු කරලා ඒ දරුවාට ආශිර්වාද කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ සඳහා මේ පින්තුන් බොහෝ දෙනෙක් සහභාගි වෙලා සහේලිය දියණියට ආශිර්වාද කරන අදහසින් මේ පැමිණියේ. ඉතින් අප විශේෂයෙන් ආශිර්වාද කරනවා සහේලිය කරුණාරත්න දියණියට. අද මේ සිදු කරන මේ උතුම් ධර්ම දානමේ පින්කම ආනිසංසයෙන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලු දානයන් අතුරින් ඉහළම දානය තමයි ධර්ම දානය කියලා. අන්නේ ධර්ම දානය මේ පැමිණ සිටින අයටත් ඒ වගේම අපේ රූපමානී නාලිකාව ඔස්සේ සවන් දෙන බලන බොහෝ දෙනාට ප්‍රතිඵල ලබා ගන්නට හැකි ආකාරයට අද දින මේ වැඩසටහන මේ විදියට ප්‍රචාරය කරනවා. පින්කම සිදු කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සහේලී දුවගේ මියගිය සියාට ටීජී කරුණාරත්න සියාට පුණ්‍යානුමෝදනා කරන්නටත් සුජීවත්ව වෙසෙන ජීඒබී පෙරේරා ආච්චිට, ඒ වගේම සුමනා ජයසිංහ ආච්චි අම්මාට, ඒ වගේම විමල්සේන විතානගේ සියාට ආශිර්වාද කරන්නට, ජීවත්වලේ නාචිල සීරට ආශිර්වාද කරන්නට, මියගිය සියාට පුණ්‍යානුමෝදනා කිරීමත් සඳහා සිදු කරන උතුම් පින්කමක්. ඉතින් අප දන්නවා අපේ කුඩා දරුවන්ට අම්මල තාත්තල වගේම ආච්චිල සීයල ලොකු උපකාරයක් වෙනවා කුඩා කාලේ පටන්. ඉතින් ඒ දරුවෝ ඇතැම් විට අම්මට තාත්තට වගේම ආච්චිල සීයලටත් බොහොම ආදරය කරනවා, කැමතියි. ඉතින් ඒ අය ජීවත් වෙන කාලය අපි රැක බලාගෙන එයාගේ ආශිර්වාදය අපි ලබා ගන්න විතරක් නෙවෙයි මිය ගියාට පස්සේ පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඒ පින්කමක් අද දින සිදු කරනවා කියලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. පින්නතනේ උපන්දිනයක් සමරන අවස්ථාව අපේ ජීවිතේ ආකාර කිහිපකින් ඒ ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අප මේ ජීවත් වෙන ලෝකයේ සුගතිය මනුස්ස ලෝකයේ කියන්නේ කල්පාන්තර ගානකට වරක් දුර්ලභව ලැබෙන ඊටාම අනගි අවස්ථාවක්. ඒ උතුම් දුර්ලභ මිනිස්සාත්ම භාවය ලැබුව විතරක් නෙවෙයි, ඒ ලැබපු මොහොතේ අපට සම්බුද්ධ ශාසනයක් ලැබුණා. ධර්මය අහන්නට ලැබෙන, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නට ලැබෙන, ධර්මස්ත්‍රමණිය ඔස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට ලැබෙන, මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සජීවී කාලෙක තමයි ඔබත් මාත් ඉපදෙලා ඉන්නේ. ඉතින් මේ දුවත් එවැනි පින්වන්ත දුවක්. එනිසා හුඟක් පින්කල මේ ලෝකෙට ආපු කෙනෙක්. ඒ දෙමව්පියනුත් පින්වන්තයි. එන ඒ වගේම ඔබ ලබන අධ්‍යාපනය, මේ ඉන්න පරිසරය, මේ හුඟක් සාධකයකට කැටි වෙච්ච මොහොතක් ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අන්නේ ලබා ගත්තව මොහොත වඩාත්ම අර්ථදායි කරගන්නට සහ අප වඩාත්ම දියුණුවන්නට අප යා යුතු ගමන් මඟ බුදුදහම ඔස්සේ විමසලා බලන අවස්ථාවක්. පින්තුනි, මේ ලෝකේ ඉපදිච්ච හැටියට අපට තියෙන ප්‍රධානතම කාරණයක් තමයි සතුට කියන කාරණේ. සන්තුට්ඨේ පරමං ධනං කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. සතුට තමයි මේ ලෝකයේ කෙනෙකුට ලබන්න පුළුවන් ලොකුම ධනය කියලා. අන්නේ සතුට ලබන මාවතේදී අද ලෝකයේ ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක ගමන් කරනවා. එකක් තමයි අධ්‍යාපනික වශයෙන් ඉදිරියට ගිහිල්ලා ආර්ථිකයෙන් ශක්තිමත් වීම. අනිත් පැත්ත තමයි ආධ්‍යාත්මික දියුණුව. අධ්‍යාපනික දියුණුව, ඒ වගේම ආධ්‍යාත්මික දියුණුව, මානසික දියුණුව. මෙන්න මේ අංශ දෙක තමයි අද ලෝකයේ ඉහළටම යන්නේ. මේනුත් පින්නතුනේ විශේෂයෙන් බටහිර ලෝකයේ ඇතැම් විට පෙරදිග වුණත් සමහර අය මුල් කාලේ දහම ගැන, ගුණ දහම් ගැන එච්චර ලොකු හැඟීමක් නැහැ. එයා මුලින් ජීවිතේ ලොකු කාලයක් කැප කරන්නේ හොඳට ඉගෙනගෙන ඉගෙනම රැකියාවක් කළා, ධනෙ උපයලා එයින් සතුට ලබන්න තමයි බොහෝ දිනක අද උත්සාහ කරන්නේ. එහෙම ගමන් කළා වසර ගාන කියාට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා මේ කොච්චර අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, ධනෙන් දිනුනත් මේක නෙවෙයි නියම සැපේ ලබන ක්‍රමය කියලා. ඊට පස්සේ ඒගොල්ලන් සිත දිනු කරන්න ආධ්‍යාත්මික පැත්තට ගමන් කරනවා. ඇතැම් විට එහෙම ගමන් කරනකොට එයාගේ ජීවිතේ හුඟක් කාලයක් ගත වෙනවා. අවුරුදු 50ක් 60ක් 70ක් ගිහිලා තමයි මේ පැත්තට එන්නේ. නමුත් පින්නතුන බෞද්ධයන් ඇච අපට ලොකු භාගයක් තියෙනවා. අප අවුරුදු 50ට නෙවෙයි, අපි මේ ලෝකයේ දකින්නටත් කලින් අපේ අම්මා අපව ආධ්‍යාත්මික ලෝකයට යොමු කළා. මව කුසේ ඉන කාලෙම අපේ අම්මා දෙපාරක් සිල් සමාදන් වෙනවා. අපේ අම්මා තෙරුවන් වඳිනකොට දෙපාරක් වඳිනවා. ඉස්සෙල්ලා අම්ම වෙනුවෙන් වඳිනවා, ඊට පස්සේ කුසේන දරුවා වෙනුවෙන් වඳිනවා. එතනින් තමයි මේ ආධ්‍යාත්ම දිනුව පටන් ගන්නෙ. ඉතින් ඒ දරුවා බිහි වෙච්ච දවසේ ඉඳන්ම සම්පූර්ණයෙන්ම දරුවාගේ අධ්‍යාපනය සහ ආධ්‍යාත්මය කියන මේ දෙකම එකට සමාන්තරව ගමන් කරනවා. ඒ නිසා අපට බෞද්ධයන් විදියට විශේෂයෙන් උපතින් බෞද්ධයෙකු ලොකු වාසියක් තියෙනවා. හැබැයි පින්නතුනේ අද වර්තමානයේ අලුත්ම සංකල්පයක් ඇවිල්ලා තියෙනවා. උපතින් බෞද්ධය සැබෑ බෞද්ධයන් කරන වැඩ පිළිවෙලක් තමයි දැන් අවශ්‍ය වෙන්නේ. ඇතැම් විට උපතින් බෞද්ධ නොවුණත් සමහර අය පසුව ධර්මයට ඇවිල්ලා වේගෙන් ධර්මයේ දේවල් අධ්‍යයනය කරලා විශේෂ පුහුණුවකට ගිහිල්ලා වේගෙන් ඒගොල්ලන් ධර්මයේ ප්‍රයෝජන ගන්නවා. ඇතැම් විට අපි උපතින් බෞද්ධුණාට සැබැලෙසම බෞද්ධ වෙන්නට අපට ලොකු කාලයක් ගත වෙනවා. අන්න ඒ සඳහා අපට හොඳ නුවණක්, බුද්ධියක් තියෙනට ඕන. ලොකු කැපවීමක් තියෙනට ඕන. නිවැරදි දේ හොයාගෙන යන්න ලොකු කැමැත්තක්, උත්සාහයක් අපට තියෙනට ඕන. මෑත කාලයේ ලෝකේ හිටියා මනෝවිද්‍යාඥයෙක්, ඒ වගේම අධ්‍යාපනඥයෙක්, ਉਹ සඳහන් කරන මේ ලෝකේ ඉපදෙන මිනිස්සු මුලින්ම තමන්ගේ ආර්ථික කටයුතු සංවර්ධනය කරගන්න උත්සාහ කරනවා. ප්‍රථමයෙන්ම මූලික අවශ්‍යතා ටික, ආහාර පාන, ඇඳුම් පැනඳුම්, මේ වගේ කාරණාවලින් සමෘද්ධ වුණාට පස්සේ එයා අධ්‍යාපනය ලැබලා, සමාජ ගෞරවය ලැබලා මෙහෙම කාලයක් ගියාට පස්සේ ඔහු මේ මිනිස්යාගේ අවශ්‍යතා ටික, අවශ්‍යතා කේතුවකට the hierarchy of needs කියලා අවශ්‍යතා කේතුවක් හෝ නිර්මාණය කරනවා. කල්ලේ ඉහළම දියුණුව විදිහට සැලකන්නේ ආත්ම සාක්ෂාත් කරණය කියන එක. අර මූලික කරුණ ටික සම්පාදනය වුණාට පස්සේ මිනිසා හැන උත්සාහ කරන්නේ අර ඉහළම තමන්ගේ හිත දියුණු කරන පැත්තට, ආධ්‍යාත්මික දියුණුව පැත්තට. ඉතින් මෙන්න මෙහෙම වෙන ලෝකෙකට අපට බෞද්ධයන් විදියට අප මනවින් තේරුම් ගන්නට ඕන අප යා යුතු ගමන් මඟ පිළිබඳව. අන්නේ ගමන් මගේදී අපේ දියුණුව කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ මානසික දියුණුව. අපේ දියුණුව කියන්නේ සැබවින්ම සතුට. ඒ සතුට තීරණය කරන ප්‍රධානතම කාරණය තමයි අපේ කොයිතරම් දුරට හිත පිරිසුදුනාද කියන කාරණය. සචිත්ත පරියෝධපනං කියලා භාගතුන් වහන්සේ දේශනා කරන එක. ඇයි එකට හේතුව? බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනයක් තමයි සිත දමනය කිරීම, සිත පිරිසුදු කර ගැනීම කියන කාරණය. ඇයි අප සිත පිරිසුදු කරගත යුත්තේ? ධම්මපදයේ ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා. අප යම්කිසි විටක හිත පිරිසිදුව යමක් කියනවා නම්, යමක් කරනවා නම් අපේ ජීවිතේ දුකයි එන්නේ. ජීවිතේ සැපේන නම් මොකද කරන්නට ඕන? මනසාචයේ පසන්නේන භාසදීවා කරෝතිවා. හිත පිරිසිදුව යමක් කියනවා නම්, යමක් කරනවා නම් අන්න ඒකයි ජීවිතයේ සතුට ලබන නියම ක්‍රමය කියලා. ජීවිතයට සැපෙන්න අවශ්‍ය නම් අන්නේ සැපය ලබන ප්‍රධානතම දේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ හිත නිතරම පිරිසිදුව තබා ගැනීම. ඒ පිරිසිදුව ලබා ගන්න, පිරිසිදුව පවත්වා ගන්න ක්‍රමයේදී එක පැත්තකින් අප මෛත්‍රිය දිනු කරන්නට ඕන. අනිත් පැත්තෙන් සතිමත් බව දිනු කරන්නට ඕන. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් ශ්‍රද්ධාවත් කියන කාරණේ. මෙන්න මේ කාරණා දෙක දිනු කර ගන්න ගමනේදී අපේ ළඟ තියෙන උණු ගුණාංග ටික තමයි මෙත්ත සූත්‍රයේ නැත්නම් කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කරන්නේ. යම් ශාන්තපදයක් කෙනෙක් කැමති නම් යන්තං සන්තං පදං අවසමෙච්ච. යම් ශාන්තපදයක් කැමති නම් අන්නේ ශාන්තපදය කැමති කෙනා විසින් ඔහුගේ ජීවිතය තුළ පවත්වා ගත යුතු ගුණාංග මොනවද කියලා මෙහිදී දක්වනවා. ගුණාංග 14ක් දක්වනවා. අන්නේ මූලික ගුණාංග ටික තමයි අද අප තේමා කරගත්තේ. යන්තං සන්තං පදං අවසමෙච්ච. යම් ශාන්තපදයක් කැමති නම් සක්කෝ උජෝච සූජෝච සුවචෝ මුදු අන්තිමානි. සක්කෝ කියන්නේ දක්ෂ වෙන්නට ඕන. උජෝච කියන්නේ ඍජු වෙන්නට ඕන. සූජෝච කියන්නේ වඩාත්ම ඍජු වෙන්නට ඕන. මුදු මෘදු ගතිය. අනතිමානි මානේ අඩු ගතිය. ඒ වගේම සුවච කියන ගුණය. සක්‍රීය හුම්කන් දීම කියන එක. සක්කෝ දක්ෂ බව, උජෝච කියන්නේ ඍජු ගතිය, සූජෝච කියන්නේ වඩාත්ම ඍජු ගතිය, සුවච කියන්නේ ඇහුම් කන්දීම, ඇක්ටිව් ලිස්නින් කියන එක. මුදු මෘදු බව, දඩම්බර ගතිය නැතිකම. අනතිමානී දැඩි මාන්නය අඩු කර ගැනීම. මෙන්න මේ ගුණාංග ටික ඔස්සේ ඉදිරියට යනකොට අපට අපේ ජීවිතයේ වඩාත්ම සෝභමාන වෙනවා ගුණාංග වලින්. මේක තමයි අපේ ප්‍රධානතම මාතෘකාව. මෙතෙන්ට එනකන් අප මූලිකවම ඉඳන් අපේ ගුණාංග ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ජීවිතයේ සතුට ලබන මාවතේදී අප අලුතෙන් දේවල් කරන්නට වඩා බුදුදහමේ මූලික වශයෙන් කරන්නේ අපි දැනට යමක් ලබාගෙන තියෙනවා නම් අන්නේ ලැබපු දෙය ගැන සතුටටපත් වීම. ඒකට කියන්නේ යථාලාභ සන්තුට්ඨිය කියලා. පින්නතුනි, අප අමුතුවෙන් මොනවත් නොකරත් දැනට අප ලබාගෙන තියෙන දේවල් ටික අපි දැනගත්තොත් හරියට අපිට පින්නතුනි ඇදැමිට නිදිය ගන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් සතුටක් අපට විඳින්න පුළුවන්. මේකට තමයි මංගල සූත්‍රය සඳහන් කරන්නේ පුබ්බේච කත කුඤ්ඤතා කියලා. නැත්තම් පෙර පින් ඇති බව කියන එක. බලන්න පින්නතුනි, අපි කොච්චර පින්වන්තද කියලා අපිට පේනවා අප ධර්මානුකූලව විමසලා බැලුවොත්. එකහතකින් මනුස්ස ආත්ම භාවයක් ලැබුවා. ලැබුව විතරක් නෙවෙයි අපට හොඳට ඇස් දෙක පේනවා, කන් දෙක හොඳට ඇහෙනවා, අපේ ඉන්ද්‍රිය හොඳට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ආපු ගමනේදී අප ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලබලා තියෙනවා. අප මේ ලෝකෙට බිහි වෙනකොටම අපි අපේ අම්මට අපි යුතුයකම් වලින් භාගයක් ඉෂ්ට කළා තියෙන්නේ. ඔබ විශ්වාස කරනවද? අපි ඉපදෙච්ච මොහොතේම අම්මා අපිව බලන්න හොඳ අවධානයෙන් ඉන්නේ. ඇයි බලන්නේ? මේ ඉපදෙච්ච දරුවා නිරෝගී සම්පන්න දරුවෙක්ද කියලා බලනවා. හොඳට ඇස් දෙක පේනවද? කඳ කෙලින් තියෙනවද? අතේ ඇඟිලි හොඳට තියෙනවද? නහය, කට, කන් දෙක හොඳට පිහිටලා තියෙනවද? මේ ටික බලන්න තමයි අම්මා හුඟක් අවධානයෙන් ඉන්නේ. දරුවා නිරෝගී නම්, කායිකව නිරෝගී නම් අම්මා සතුට වෙනවා. ඒ විතරක් නෙමේ, දරුවා මුලම වතාවට අඬනකොට අම්මා හුඟක් සතුට වෙනවා දරුවා නිරෝගීව ජීවත් වෙනවා කියලා. පින්නතනි, අප මෙලොවට බිහි වෙච්ච දවසේ අපි අපේ යුතුයකම් වලින් භාගයක් ඉෂ්ට කළා තියෙනවා. ඒ අම්මා අප බොහෝ විට කියන්නේ දරුවන් විසින් අමර සාත්‍ර කළුණ සලකනවා කියලා නේ. ඒකත් කරන්න ඕන. හැබැයි ඒ වගේම අම්මා තාත්තා දරුවන්ට කෘතඥ වෙන්නට ඕන. ඇයි ඒ? මට ලැබිච්ච මගේ දරුවා සසර පින් කරලා හොඳට හිත සකස් කරගෙන හිත නිරෝගීව තියාගෙන මේ ශරීරයට බාධාවක් නොවන විදිහේ හිතක් මේ දරුවා පරිස්සම් කරගෙන මගේ ළඟට ආවා කියලාම ඔබ සතුරු වෙන්නට ඕන. අනිත් දේවල් ටික අධ්‍යාපනයේ ලැබලා රැකී රක්ෂා රන්දිනේ ඔක්කොම මිනිසියට 50. එනිසා 50%ක්ම ඔබේ දරුවා ඔබ වෙනුවෙන් යුතුයකම් ටික කළා තියෙනවා. දරුවගේ පැත්තෙන් බලනකොට අම්මා විසින් තමා මෙලොවට බිහි කරන්නම් ඔබට ජීවිතේ ලැබෙන්න ඕන දේවල් වලින් 80%ක්ම ලැබිලා තියෙනවා. ඔබ ඉපදිච්ච දවසේම අම්මා ඔබ අතහැරියද? ඔබ අම්මාගෙන් ඉටු වෙන යුතුයකම් 80%කටත් වඩා ඉෂ්ට කළා තියෙන්නේ මෙලව බිහි කළම තියෙනවා. ඔබ දන්නවද මේ ලෝකේ හිටිය දක්ෂතම වෛද්‍යවරයෙක් ගැන? ජීවක වේද මහත්මයා. ජීවක වේද මහත්තයාගේ අම්මා කවුද කියලා දන්නවද? ඒ අම්මා ඒ කුඩා දරුවා කුඩා කාලේ ඉපදිච්ච දවසම දාලා ගියා. ඒ දාලා ගිහු දරුවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මත මේ දරුවා රජතුමා රැගෙන ඇවිල්ලා හොඳට පෝෂණය කළා. මේ දරුවා ලෝක ප්‍රකට වෛද්‍යවරයෙක් කළා. ඒ නිසා දරුවා බිහි කිරීම අම්මගේ යුතුයකම. ඊට පස්සේ ඒ දරුවා රැකබලා ගැනීම මුළු මානව සංහතියම වගකීම. ඒ අම්මට අඩුපාඩුවක් තිබුණත් ඒ සියල්ලක්ම අප ඉවසා දරාගෙන ඒ බිහි කරපු දරුවාව සුහඳව බාර අරගෙන ආදරෙන් බාර අරගෙන ඒ දරුවාට යන්න පුළුවන් ඉහළම තැනට ඒ දරුවාව අප රැගෙන යන්න එක අපේ සමාජීය ලොකු වගකීමක්. ඉතින් මෙන්න මෙතන ඉඳන්ම තමයි අප මේ ජීවිතය තේරුම් ගන්නට ඕන. මෙන්න මෙතෙන්දී බුදුදහමේ හැටියට ප්‍රධාන ගුණාංගයක් පැහැදිලි කරනවා. මොකක්ද ඒ ගුණාංගය? ඒ ගුණාංගය තමයි කළ ගුණ සැලකීම කියන ගුණාංගය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ හුඟා ගුණධර්ම අපට දේශනා කළ තියෙනවා. ඒ ගුණධර්ම අතරින් ප්‍රධානතම ගුණාංගයේ විදියට භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ කළ ගුණ සැලකීම, කතඤ්ඤතා කියන එක. උන්වහන්සේ දේශනා කරනවා කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා. කලගුණ දන්න කෙනා, කලගුණ සලකන කෙනා ලෝකෙ දුර්ලභයි කියලා. ඒ විතරක් නෙවෙයි, භාගතුන් වහන්සේ දේශනා කරනවා කේවලා හිස්සා භික්ඛවේ සම්පුර්ස භූමී යදිදං කතඤ්ඤතා කතවේදී කියලා. ලෝකෙ යම් තාක් හොඳ ගුණ දහම් තියෙනවා නම් ඒ සියලු ගුණ දහම් වල පදනම කලගුණ සැලකීම කියන කාරණය. ඔබ බලන්න ඔබ ජීවිතේ කරන ඕනෑම දෙයක්, ඔබ උදෑසන මුහුණ හොදන එක ඉඳන් අම්මට තාත්තට සැලකීම ඔස්සේ බුදුරජාණන් වහන්සේට මරක් පහනක් පූජා කිරීම ඔස්සේ ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කහම ආද්‍යක එකතු කරලා වන්දනා කිරීම දක්වා අතර පරාසය සිදු කරන සියලුම දේවල්වල පදනම කළ වුණ සැලකීම. වැඩදියත් යා ඔබේ වාහනේ හොද ගන්නවා නම්, ඔබ ඉන්න ගෙදර පිරිසිදු කර ගන්නවා නම්, ඔබේ රැකියාව හොඳට අවන්තව කරනවා නම් මේ හැම දෙයක්ම කළගුණ සැලකීමට දාන්න පුළුවන්. ඒතරම් ඉතාම පුළුල් මාතෘකාවක් මේක. අද මනෝවිද්‍යාවත් පිළිගන්නවා යම් කිසි කෙනෙක් කෘතවේදී වෙනකොටම කළගුණ සැලකීම කියන ගුණාංගය යම් කිසි කෙනෙක්ගේ හිතේ පවතිනකොටම ඒකෙනාගේ සම්පූර්ණ මේ ශරීරයම වෙනස් වෙනවා කියලා. ශරීරය ප්‍රබෝධමත් වෙනවා කියලා. මුළු ශරීරයටම ලොකු ආධ්‍යාත්මික ශක්තිය එනර්ජි එකක් ලැබෙනවා කියලා. අන්නේ පළගුණ සැලකීම අප ලෝකයට දක්වන්න කලින් පිනතුණි. අපි අපේ ශරීරයට දක්වල ඉන්නට ඕන. ඇයි එහෙම කියන්නේ? මේ ශරීරයේ නඩත්තු කරන්න ඩයිනගෝ පාත්වා ගන්න අපේ ශරීරයේ තියෙන අවයව ටික කොයිතරම් මෙහෙවරක් කරනවාද කියලා දැනගත්තොත් පින්නතුනි අපට අපේ ශරීරය ගැන පුදුමයක් හිතේ. ඔබ දන්නවද අපේ මේ ශරීරය ජීවත් කරවන්න අපේ පෙනහළු දෙක සක්‍රිය කරන්න දවසට අප කීවතාවක් හුස්ම ගන්නවද? දවසට ආල තියෙනවද? 22,000කට වැඩි පින්නතුනි වාර ගන්න. දවසකට වාර 22,000ක් 28,000ක් අතර ප්‍රමාණයක් කෙනෙක් හුස්ම ගන්නවා දවසකට. එක දවසකට. ඒ තරම් මහන්සියකින් මේ ශරීරයේ ක්‍රියාත්මක වන අපව ජීවත් කරන්නේ. ඒ තරම් මේ පින්නතුනි අපේ ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන අවයවය තමයි අපේ හදවත. අපේ හදවත දවසකට කීවතාවක් ස්පන්දනය වෙනවද කියලා දන්නවද? ඔව් පින්නතුනි දවසකට ලක්ෂ වාරයක් මේ හදවත ස්පන්දනය වෙනවා. එවැනි කාර්යභාරයක් කළා තමයි අපව මේ දෙපයින් නගා සිටවන්නේ. කෙනෙක් ඇතමිට අවුරුදු 10න් මිය ගියා, අවුරුදු 15න් මිය ගියා, අනේ අවුරුදු 25න් අහවලා මියා ගිය කියා කියලා දුක් වෙනවනේ. අවුරුදු 10න් 15න් නෙමෙයි පින්නතුනි එක දවසක් ජීවත් වුණත් පුදුම වෙන්න ඕන. එක දවසක් ජීවත් වුණත් පුදුම වෙන්න ඕන. මෙච්චර කාර්යභාරයක් කරන් මේ ශරීරය එක දවසක් ජීවත් වුණා නේද කියලා. එතකොට ඔබ අවුරුදු 10ක් 15ක් දැන් මේ දුවට අවුරුදු 17යිනේ. එතකොට බලන්න මේ අවුරුදු 17ට මේ හදවත වාර කීයක් ස්පන්දනය කළා ඔබට උදව් කරාද කියලා. එහෙනම් පින්නතුනි අපේ ශරීරය අපි නිරෝගීව තියාගන්නට ඕන. අපේ ශරීරය නිරෝගීව වෙන්නේ අපේ හිත කොයිතරම් නිරෝගීව තියනවාද කියන කාරණය මත. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනසේසු විහරාම අනාතුරා. සැපසේ ජීවත් වෙමු. මානසික රෝගාබාධ තියෙන ලෝකයේ මිනිසුන් අතරින් මම මානසිකව නිරෝගී කෙනෙක් විදිහට ජීවත් වෙමි කියලා සතුටු වෙන්න කියලා. මේ ලෝකේ බොහෝ දෙනාට කායිකව නිරෝගී වුණත් මානසික ගැටලු තියෙනයි. බාහිරට බලනකොට හුඟක් නිරෝගී ලස්සන වගේ පේනව නේද? ලඟ වෙලා ටිකක් කාලයක් ආශ්‍රය කරලා බලන්න ඕන. කොච්චර ගැටලු ටිකක් තියෙද කියලා. ඒ ඔබ දන්නවනේ මිනිස් ආශ්‍රය කරනකොට නේද? මුලින් ඇතැම් විට හරි හොඳ කෙනෙක් කියලා ළඟා වෙනව නේද? ලඟ වෙලා කාලයක් ඇසුරු කරනකොට පේරෙනවා කොයි තරම් ගැටලු ටිකක් තියාගෙනද මේක නයි ඉන්නේ කියලා. කොච්චර අනුකම්පාවක් ඇති වෙනවද? ඒගොල්ලන්ගේ කාමනාපයක් නෙමෙයි පින්නුතුනි. අනුකම්පාවක්ම ඇති කරගන්නට ඕන. අන්න ඒ නිසා අප ශාරීරිකව නිරෝගී වෙනවටත් වඩා අප සැලකිලිමත් වෙන්නට ඕන. අපේ ශරීරයට වඩාත්ම බලපාන්නේ කායික නිරෝගී භාවය විතරක් නෙමෙයි පින්නුතුනි. මානසික නිරෝගී භාවය. ඔබ දන්නව සමාජයේ දෙස. ඇතැම් විට කායික රෝගී අය බොහොම මහන්සියට ප්‍රතිකාර ගන්නව රෝහලට ගිහිල්ලා. හැබැයි කෙනෙක් මානසික රෝගී වුණොත් කොහමද? අර කායිකව කිසිම ලෙඩක් නැති වුණත් එයාගේ ජීවිතේ නැති කරගන්න මට්ටමට එනවා එයා. එක සුළු දෙයක් ඇති වෙනතන. අන්න ඒ නිසා අපිට වඩාත්ම වැදගත් තාන්නේ අපේ මානසික නිරෝගී භාවය. අන්න ඒ මානසික නිරෝගී භාවය ඇති කරගන්නා වූ ගමන් මගෙහි මූලික දේ තමයි මෙන්න මේ කලගුණ සැලකීම කියන කාරණේ. අප මුලින්ම අපේ ශරීරයට කෘතඥ වෙන්නට ඕන. ඒ කෘතඥ වෙච්ච ගමන් අප මානසික නිරෝගී පැතට හැරෙනවා. එතකොට අපි බාහිර ලෝකයට කෘතඥ වෙනවා. අපට මේ ජීවිතයේ දීපු අපේ අම්මා තාත්තා ගැන කොයිතරම් කැපවීමක් කළාද බලන්න. අද වෙනි දවසක අපේ අම්මා අපව ලෝකෙට බිහි කරන දවසේ කොච්චර නම් දුකක් එතුමේ වින්දද? මාස ගාණක් කුසේ තියාගෙන ඉඳලා අපව මේ ලෝකෙට බිහි කරන අපේ අම්මලා. අම්මා තාත්තා දෙන්න ලොකෝ කැපවීමක් කළා. අපේ ඥාතින් හුවක් උදව් කළා. රෝහලේ අය අපෝ එළියට ගන්න මොහොතේ විතරක් නෙවෙයි ඊට මාස ගානකට කලින් අපිව බලන්න ඇවිල්ලා ඒ නර්ස්ලා අපි එළියට එනකම් කොච්චර මාස ගානක් කියපලන් ගත කළාද අපේ බර බලනවා අම්මගේ බර බලනවා අම්මගේ පෝෂණය බලනවා දරුවෝ හුස්ම ගන්නවද කියලා බලනවා අපිව මේ ලෝකෙට එන කලින් ඒගොල්ලන් හුඟක් මහන්සි වුණා අපි මේ ලෝකෙ බිහි වෙන දවසේ නර්ස්ලා කලින්ම සූදානම් වෙලා ඒ ඔක්කොම බඩු පාන්ටික තියාගෙන අපි වෙනකන් සාදරයෙන් පිළිගන්න බලාගෙන හිටියා අපිව ඉතාම පරිස්සමෙන් එළියට අරගෙන පිරිසුදු කළා අපේ අම්මට අපිව බාර දුන්නා බලන්නේ කී දෙනෙක් නම් අප වෙනුවෙන් මහන්සි වුණාද අපි අර කොච්චර කෘතඥ වෙන්න ඕනද අපි ඉපදිච්ච ස්ථානය ගෙදර කියපු දුනන් ගෙදර රෝහල කියපු දුනන් රෝහල ඇත්තේ මේ තැන දැක්කත් අපි හිස නවලා ආචාර කරන්න ඕන ඒ තරම් දෙයක් අපට ඒ දේවල් වලින් වෙලා තියෙනවා අන්නෙතනින් පටන් ගන්නව මේ කලුණ සැලකීම අපේ අම තාත්ත විතරක් නෙවෙයි ලෝකේ බොහෝ දෙනෙක් අපට උදව්පකාර කළා තියෙනවා බෙහෙත් දීපු අය ආහාර පාන දීපු අය ඒ වගේම අපට මේ පහසු කණ්ඩික සැලකපු අය බලන්න පාරවල් ටික දිංගෙවල් ටික දුම්රිය පාරවල් තාක්ෂණය වාහන බෙහෙත් ඇඳුම් පැනඳුම් ජංගම දුරකථන මේ සියල්ලක්ම වසර දහස් ගානක මිනිසුන්ගේ බුද්ධි පාලයේ ප්‍රතිඵලයක් විදියට ඒ සියල්ලක්ම සංවිධානය කළා සුරක්ෂිතව අපාතට දෙන්න මේ මුළු ලෝකයක් අප වෙනුවෙන් කටයුතු කළ තියෙනවා දැන් බලන්න අපි මේට අවුරුදු 100කට කලින් ඉපදුනා නම් ඊටාම ධනවත් කෙනෙකුට උනත් බලන්න අද දුප්පත්ම කෙනෙකුට තියෙන පහසුකම් ටික මේට අවුරුදු 100කට කලින් හිටිය ධනවත්ම කෙනාට නෑ පේනතුනේ අතින් රෙදි හොදන්නේ ලාම්පුවෙන් ඇත්තම් වෙට පොල් තෙල් ලාම්පුවෙන් නැත්තම් භූමිතෙල් ලාම්පුවෙන් එළිය බලන්නේ අද වගේ වාහන නැහැ දුරකථන නැහැ පණිවිඩයක් යවා ගන්න බෑ ලිඳෙන් වතුර ටික ගන්න ඒ තරම් දුෂ්කර කාලයකට මිනිසුන් ඒ අවදි පසු කළා දැන් ධර්මය අහන ගියත් කොච්චර දුෂ්කරතාවයට මුහුණ පානවද මේට අවුරුදු 60කට 70කට කලින් බණහන්න යන අය ශ්‍රී ලංකාවේ එහෙම ගිනුමුලක් පත්තු කරගෙන පන්සලට යනවා බණහලා පන්සලේම ඉඳලා ඇතැමිට එළි වෙලා තමයි ගෙදර එන්නේ. අද අපර කොහමද? ඇතැමිට අපි උදේ වැඩට යන ගමන් වාහනේදී බණ දෙකක් විතර අපි අහනවා සමහරට පාරේදී. වාහනේ යන ගමන් බණ අහනවා ජංගම දුරකථනින්. ඒත් අපි කැමති තාම ඉහළ හොඳම දේශකයන් වහන්සේගේ හොඳම බණ ටික අද අපි වාහනේ යන ගමන් අහගෙන යන්න පින්නතුනි. අපි කැමැතිම පොත අද අපට ඔඩියෝ බුක් එකක් විදියට යන ගමන් අහගෙන යන්න පුළුවන්. බලන්න පින්නතුනි මේව ගැන හිතනකොට අපි ලෝකෙට කොයි තරම් කෘතඥ වෙන්න ඕනද මේවා අපි නිර්මාණය කරපු දේවල් නෙමෙයි අපි මේ ලෝකෙට එන විට අප වෙනුවෙන් අපේ යහපත වෙනුවෙන් අපේ සතුට වෙනුවෙන් මේ ලෝකයේ ගත කරපු දේවල් එහෙනම් පින්නතුනි අප ඒ පාසු ගණ්ඩික ලබා ගන්නා ගමන් අප ලෝකෙට කුමක්ද කළ යුත්තේ අප අධ්‍යාපනය ලබනා අප කරන්නේ කුමන රැකියාවද කියන කඩාල නැහැ. අපි වෛද්‍යවරයෙක් වෙනවද? ඉංජිනේරුවෙක් වෙනවද? විද්‍යාඥයෙක් වෙනවද? බස්රියතුරෙක් වෙනවද? සාමාන්‍ය කම්කරුවෙක් වෙනවද? කර්මාන්තශාලක වැඩ කරන කෙනෙක් වෙනවද? ලිපිකරුවෙක් වෙනවද? ඒ කරන රැකියාවනේ වැදගත් වෙන්නේ පිනතුනි. ඒ රැකියාවත් කරන කාලේ කොයිතරම් පිරිසකට අපි යහපත කළාද? ඒ රැකියාව පාදක කරගෙන අප නිෂ්පාදනය කරන දේ අනාගත පරපුර වෙනුවෙන් කොයිතරම් කාලයක් මානව සමාජයේ යහපත වෙනුවෙන් ඒක ප්‍රයෝජනවත් වෙනවද? හුදෙක් මානව සංහතිය විතරක් වෙනුවෙන් නෙවෙයි සතා සිව්පාවා, ගහකොළ, පරිසරය, ඇළදොළ විතරක් නෙවෙයි අනිත් ග්‍රහලෝක විශ්වය මේ හැම දෙයකම යහපත වෙනුවෙන් අප කරන දේවල් අවුරුදු කීයක් ඒ සඳහා ආයෝජනයක් වෙනවද කියන කාරණේ විශේෂයෙන් වෛද්‍ය විද්‍යාංශයේ හුඟක් උපකරණ සොයාගත්තේ වෛද්‍ය වෘත්තියෙන් බැහැරයි. ඇතැමිට සාමාන්‍ය පරීක්ෂණ කරපු අය තමයි ඒ උපකරණ හුඟක් සොයාගත්තේ. විදුලි උපකරණ හුඟක් සොයාගත්තේ අය. අද අප පාවිච්චි කරන ජංගම දුරකථනේ තාක්ෂණ ගානක් සොයාගත්තේ විශ්වවිද්‍යාල නොගියපු කෙනෙක්. ඒ නිසා අප ඉහළ උපාධි ගන්නවද නැද්ද කියන කෙනෙක් වැදගත් වෙන්නේ. ගන්නවා නම් වඩාම හොඳයි. නමුත් නොගත්තත් අප නිෂ්පාදනය කරන දේ, අප කරන දේ, අප කියන දේ ලෝකයේ මානව සංහතිය යහපත වෙනුවෙන් කොයිතරම් කාලයක් යහපත වෙනස පවතිනවාද? ඒක හුදෙක් මිනිසාගේ මෙලව ජීවිතය සඳහා විතරක් නෙවෙයි. යාට මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න, නිවන් දකින්න සඳහාත් කොච්චර ඒ දේ උපකාරවත් වෙනවාද කියන කාරණේ. දැන් ඔබ ඉතාම ධර්මිකයි විදියට ඔබේ යුතුයකම කරන හොඟක් දොරට මේ ධර්මයේ ප්‍රචාරය කරන්න ඔබේ හැකියාව, ඔබේ කටහඬ, ඔබේ කුසලතාවය මේ අපේ සහෙලි දුවත් ඒ සඳහා උදව් ගන්නවා නේද? සිතාරණන් උදව් කරනවා. බලන්න කොච්චර වටිනවද කියලා. ඒ තමන්ගේ හැකියාවලින් තමන් කුමන ශේත්‍රයක හිටියත් තමන්ට ඒ දක්වන්න පුළුවන් උපරිම දායකත්වය දක්වන්න ඕන පිනතුන. ඇයි එහෙම අප කළ යුත්තේ? අප මේ භුක්ති විඳින්නේ බොහෝ මහන්සියෙන් වැඩ කරපු අයගේ දහඩිය මහන්සිය තමයි අද අප මේ ප්‍රතිකාර ගන්නෙ, ප්‍රතිඵල ගන්නෙ. අනේ නිසා අපේ යුතුකමක් තියෙනවා අප ඉන්න ශේත්‍රයෙන් ඉහළ මේ යහපතක් ලෝකෙට කරන්න. අප කුඩා කාලේ පටන්ම අපේ හිතේ සිහිනයක් තියෙනට ඕන, මම මෙන්න මේ අංශෙන් ගිහිල්ලා මෙන්න මේ දේ ලෝකෙට කරන්න ඕන කියලා, මෙන්න මේ පින්කම් මම කරන්න ඕන කියලා සිහිනයක් තමන්ගේ හිතේ තියෙනට ඕන. තමන්ට ඇදමිට ජීවිත කාලෙම එක කරගන්න බැරි වුණත් බැරි වෙනවත් පුළුවන්. හැබැයි එහෙම වුණත් තමා ජීවිත කාලයක් මෙන්නේ ඒ පින්කම කළා වගේ කුසලයක් සහිතවයි තමන් ඉන්නේ. අනේ නිසා තමන්ට දෙයක් කරන්න බැරි වුණත් තමන්ට ඉහෙළම අභිලාෂයන් බලාපොරොත්තු තමන්ගේ හිතේ තියෙනට ඕන. මං ලෝකෙ වෙන මෙන්න මේ වගේ දෙයක් කරනවා කියන හැඟීමක් තමන්ගේ හිතේ, තමන්ගේ හදවතේ කොතනක හෝ තැනක තමා සනිටුහන කරගෙන තියෙනට ඕන. මෙන්න මේ වටිනවා. මෙන්න මේ ගමන් මග යද්දි පින්නතුනි අපි එක පැත්තකින් අධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන ගමන් ඊට නොදෙවෙන විදියට ආධ්‍යාත්මික වශයෙන් මේ ගමන යනකොට මෙන්න මේ කෘතවේදීත්වය කියන කාරණය කොයිතරම් ඉහළ මට්ටමකින් තමා පවත්වා ගන්නවද කියන කාරණය මත අපේ ජීවිතවල තවත් විශේෂ ගුණාංගයක් දිනු වෙනවා. මොකක්ද ඒ ගුණාංගය? ඒ තමයි අපි පරිත්‍යාගශීලී වෙනවා, දන් දෙනවා, නැත්තම් ආත්ම සුඛ පරිත්‍යාගය සිදු කරනවා, අනිත් අය වෙනුවෙන් දෙයක් කරනවා. අපේ ගෙදර සඳහා විතරක් නෙවෙයි, අපේ දරුවන් සඳහා විතරක් නෙවෙයි, එයින් බැහැර ලෝකයක් සඳහා අප යම් කිසි දෙයක් කරන්නට නිතර ඕනෑකමින් ඉන්නවා. නිතරම තමාගේ දෑත සෝදගෙන යමක් දෙන්න බලන් ලෝකයට උදව්වක් කරන දෑතින් තමයි, ඒ අදහසින් තමයි තමා නිතරම ඉන්නේ. මෙන්න මේ ගුණාංගය නිසා අපට ජීවිතේ වඩාම වටිනා කාරණයක් මුණ ගැහෙනවා. ඒ මොකද්ද? පළමුවෙන්ම කෘතවේදීත්වය කළ ගුණ සැලකීම, ඒත් එක්කම දන් දීම, පරිත්‍යාගශීලීත්වය, නැත්නම් මේකට කියනවා ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. අපේ සැපය, අපේ සතුට අනිත් අය වෙනුවෙන් කැප කරන්න තියෙන උනන්දුව. මෙන්න මේ ලක්ෂණය තියෙන පමණට අපට සුවිශේෂී ප්‍රතිලාභයක් මේ ලෝකෙන් හිමි වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කල්යාණ මිත්‍රත්වය කියන කාරණේ ලැබෙනවා. තමන්ට ලෝකේ ඉන්න හොඳම ගුණධම් තියෙන අය මුණගැහෙනවා. දැන් ඉස්සරනම් මොහොනට මොන හම්බ වෙන්න ඕන, ජීවත් වෙන්නත් ඕන. දැන් එහෙම නෑ තේනතුනි. දැන් අපේ හොඳම යාළුවා ළඟ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, වෙනත් රටක කෙනෙක් වෙන්නත් පුළුවන්, ජීවත් වෙලින කෙනෙක් වෙන්නත් පුළුවන්, මීට අවුරුදු ගානකට කලින් මැරිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. බොහෝ දෙනාගේ හොඳම යාළුවෝ ජීවත් වෙන අය නෙවෙයි ඇත්තෙන්ම, මිය ගිහිපු අය. එයාගේ දේශන, පොත්පත්, වැඩසටහන්, එයාගේ අදහස් මේවා තමයි තමන්ගේ හොඳම මිතුරා වෙලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ගුණධම් දිනු වෙන පමණට තමන්ට ලෝකේ තියෙන හොඳම සම්පත් එක මුණගැහෙනවා. හොඳම දක්ෂම අය මුණගැහෙනවා. හොඳම ගුණාංග තියෙන අය මුණගැහෙනවා. අන්න එකෙන් අපට තේරෙනවා අපේ ගමන් මඟ කොයි පැත්තටද යන්න ඕන කියලා. එතකොට අපට බිඳුවේ නම් යන්න බෑ. අපට යන්න අර මීට කලින් ඒ ශේස්ත්‍රය ඉදිරියට ගිහපු අයගේ අත්දැකීම් ටික අපට වැදගත් වෙනවා. දැන් යම් කිසි කෙනෙක් වෛද්‍ය විද්‍යාංශය යන්න කැමති නම්, නැත්නම් තමන් අපිගේමු රෙදි නිෂ්පාදනයෙන් ඉදිරියට යන්න කැමති නම්, ආහාරයක් නිෂ්පාදනය කළ ඉදිරියට යන්න කැමති නම්, නැත්නම් කුමන හෝ උපකරණයක් නිෂ්පාදනය කළ ඉදිරියට යන පුළුවන් නම් මේවන විට කිසියම් පමනකට ඇවිල්ලා තියෙනවා. අන්නේ ආවෝ තැන ඉඳලා තමයි අපිට ඊළඟට යන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි තම අලුත්ම ශාස්ත්‍රයකට පිවිසෙනවා නම් ඒ ශාස්ත්‍රයේ අලුත්ම පොතපත අලුත්ම රිසර්ච් එක අපට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. අලුත්ම ආචාර උපාධි ටික, මාස්ටර් ඩිග්‍රීස් ටික, ડોක්ටරේට්ස් ටික, පේපර් රිසර්ච් ටික අපිට කියවන්න පුළුවන්. එතකොට මේ දැනුම සම්පූර්ණයෙන්ම අපේ දැනුම බවට පත් වෙනවා. ඔබ ඉන්න ශාස්ත්‍රයේ දක්ෂතමයි, ලෝකේ ඉන්න දක්ෂතම 10 දෙනාගේ අලුත්ම රිසර්ච් පේපර් ටික ඔබ බලුවා නම් ඔබ මේ 10 දෙනාගේම දැනුම තියෙන කෙනෙක් බවට පත් වෙනවා. අපිට වේගෙන් ඉදිරියට යන්නට පුළුවන්. මෙන්න මේක තමයි අද ලෝකයේ බුද්ධිමත්ය අනුගමනය කරන ක්‍රමය. විශේෂයෙන්ම මේ අතරින් ආධ්‍යාත්මික දියුණුවෙන් ඉදිරියට ගිහිපැස්සාගෙන තමයි අද ලෝකයේ බොහෝ දෙනෙක් ඉදිරියට යන්නේ. ඇතැම් විට බටහිර සහ යුරෝපීය අය මේ හොයාගෙන පෙරදිග රටවට අද යන කාලයක්. ඇතැම් විට එයාගේ මුළු ජීවිතයම කැප කරලා පැවිදි වෙලා ඒ අය මේ දේවල් හොයාගෙන යන උත්සාහයක් කරනවා. මේ දේවල් පුහුණු කරන්න ජීවිතේ වැඩි කාලයක් ගත කරනවා. ඉස්සර නම් බොහෝ දෙනෙක් විස්රාම යනකන් ජීවිතය සැනසුම් කළා. අද එහෙම නැහැ පිනතුනි. ආද අලුතෙන් මුණ ගැහෙන ළමයි දිහා බැලුවා. මේ ඇත්ත එක කතා කරාම මොකක්ද දන්නද කියන්නේ? මං අවුරුදු 25 වෙනකොට මුදල් උපයන ඔක්කොම ක්‍රම සම්පාදනය කළ අවසන් කියලා. මං 25න් පස්සේ රැකියාවක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එක්ක ලෝක සංචාර වලට යනවා, නැත්නම් ආධ්‍යාත්මික පැත්තට යනවා, නැත්නම් සමාජ සේවය කරනවා. ඒ වරිට කරන්න පුළුවන් ඉහළම ආයෝජනය නම් එයා කළේ. අවුරුදු 25 30 වෙද්දී අද තමන්ගේ සියලුම ධනෙ උපයන ක්‍රම සාර්ථක කරගෙන අදාළ ක්ෂේත්‍රවල ආයෝජනය කරලා ඒ අය තමන්ගේ ජීවිත ඉතුරු කාලයම කැප කරන්නේ මේ ලෝකයේ මානව සංහතිය යහපත සඳහා. එහෙමයි අද අපට මොන ගැහෙලා තියෙනවා කියනතනි. ඒ නිසා මෙන්න මේ ඔස්සේ අපට යන්නට මේ කල්යාණ මිත්‍රත්වයේ කියන කාරණේ වැදගත් වෙනවා. මෙන්න මේත් එක්ක ඉදිරියට යනකොට අප සතුට ලබන ක්‍රමයයි මේ විශේෂයෙන් සඳහන් කරන්නේ. අන්නේ සතුට ලබන ක්‍රමයේදී අප මුලින් සඳහන් කළේ කාතකින් මේ ජීවිත කාලය අපි මේ මොහොතේ ලැබපු දේවල් ගැන සතුට වෙන එක ඊළඟ කාරණේ තමයි. දැනට අප යම් කිසි දෙයක් කරනවා නම් අන්නේ කරන දෙයින් සතුටටපත් වෙනවා. අප රැකියාවක් නොකළත් අප ගෙදර වැඩ ටික කරන් හිටියත් ආහාර පාන ටික ඉව්වත් අන්නේ කරන දේ පිනතුනි සතුටෙන් කරන්න, පින්කමක් විදියට කරන්න. ගෙදර දරුවන්ට කෑම ටික ඉව්වත් ඔබ උයනකොට හිතන්න මේ මං දානයක් දෙනවා කියලා හිතලා කරන්න එක. ඒක පින්කමක් වටපත් වෙනවා. ඔබ රැකියාවක් කරනවා නම් ඒක උපරිම හොඳට කරන්න. ඔබ ගන්න බැටුපට වඩා ඉහළ දෙයක් එතන කරන්න. ඇයි ඔබ ජීවත් වෙන්නේ? ඔබ මේ උපෙන බැටුපේ. ඔබ ආහාර පාන ටික ගන්නේ, ඇඳුම් ටික ගන්නේ, දරුවන්ට කැම බීම ටික දෙන්නේ, අම්මට තාත්තට සලකන්නේ ඔබ මේ ගන්න බැටුප නිසා. අනේ නිසා ඒ කරන රැකියාවට ඔබ උපරිම යුතුකම ඉෂ්ට කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි බුදුහමෝ දේශනා කරනවා සැපයන් හතරක් පිළිබඳව. අත්‍ය සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ සුඛ කියලා. යමක් තමන්ට තියෙනවා නම් අන්නේ තියෙන දේ ගැන සතුටටපත් වීම. භෝග සුඛ, තමා යමක් පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කරන දේ ගැන සතුටටපත් වීම. අනන සුඛ, නැ නැති බව. අනවජ්‍ය සුඛ, නිවැරදි බව පිළිබඳව තියෙන සැපේ. මෙන්න මේ කාරණා යද්දී මුලින් ආරම්භ වන්නේ අති සුඛයෙන්. යමක් තමන්ට තියෙනවා නම් තමන්ට දැනට කිසියම් ප්‍රමාණයක සම්පත් ටිකක් තියෙනවා අපි කාටවත් පේනතන. මොනවත් නැති වුණත් අඩුවනේ තමන්ට ඇස් දෙක තියෙනවා. තමන්ට හත් දෙක තියෙනවා. තමන්ට දෙපය තියෙනවා. මේ ටික තියෙනවා නම් වෙනදේ තමන්ට ලෝකෙම තියෙනවා වගේ. ඒ අතර තමන් දැනට හුස්ම ගන්නවා. මේ ටික තියෙනවා නම් වෙනතුනි අපිට ලෝකෙම තියෙනවා වගේ. බලන්න මුළු ලෝකෙම තිබුණත් අපට හත් දෙක නොතිබ්බනම් අප හුස්ම නොගත්ත නම් මොකද වෙන්නේ? හුස්ම නොගන්න කෙනෙකුට මොනවති වුණත් වැඩක් තියෙනවද? අපි හුස්ම ගන්න ඕනේ වෙන්න තුනේ. අපට වටිනාම දේ හුස්ම ගන්න ගැතිය අන්න ඒක අපිට තියෙනවා. ඒ වගේම පින්නතුනි, ඊටාම කුඩා දේ ඉඳන් අප සතුරු විඳින්න පුරුදු වෙන්නට ඕන. අපි බොහෝ විට ලොකෝ දේවල් හොයාගෙන යන්නේ සතුට හොයාගෙන. නමුත් ඊට කලින් පින්නතුනි, අඩුම වශයෙන් තමන් ඉන්න ගෙදර තමන්ගේ වත්තේ පොඩි මල් පැලයක් හිටවන්න ඕන ඉස්සෙල්ලම. අන්නේ මල් පැලේට වතුර ටිකක් දාලා මලක් හැදෙන මට්ටමට ඒ පැලේ සංවර්ධනය කරන්න ඕන. මෙතනින් තමයි සතුට පටන් ගන්න පින්නතුනි. ඔබ කැමැතිම පාටින්, කැමැතිම වර්ණයෙන්, කැමැතිම සුවඳ තියෙන මල් පැලයක් ඔබේ නිවසේ හිටව ගන්න. ඒ විතරක් නෙවෙයි, ඒ සතුට වැඩි කරගන්න නම් ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ? ඒ ඔබේ තියෙන මල් පැලේ එක පැලයක් නම් ඔබට ඒක සතුටයි තියෙන්නේ. ඒ ලස්සන මල් පැලේ වගේ තව මල් පැල දෙකක් තව දෙන්නෙක්ගේ ගෙදරකට දුන්නොත් කොහමද? සතුට වැඩි වෙනවනේ. කෙනෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් පින්නතුනි, එයා කැමති මල් පැලයක් හරි ගෙඩි හදන ගහක් හරි අර දෙන්න උපන්දිනේට. ඒක අර බිස්කට් පැකට් එකක් කේක් එකක් දෙනවට වඩා වටිනා උංගක්. උපන්දිනේට ලස්සන මල් පැලයක්, පළතුරු පැලයක් ගෙඩි හදන ගහක් යට දෙන්න. පින්නතුනි සතුට දිනු කරගන්න ක්‍රමය. ඒ වගේම බුදුහාම දේශනා කරන අත්‍ය සුඛයේ යමක් Tamanට තියෙනවා නම් අන්න ඒ තියෙන දේ ගැන සතුට වෙන්න කියලා. කොහොමද සතුට වෙන්නේ? ධනෙ හුඟක් තිබ්බ කියලා සතුට ලැබෙන්නේ නැහැ. බුදුහාම දේශනා කරනවා බාහබාල පයිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා. ඒ තමයි උපයන ධනය මහන්සියෙන් උපයන ධනයක් වෙන්නට ඕන. දෑතේ වීරියෙන් දහඩියම වගුරුවලා ධාර්මික උපයන රැකියාවක් වෙන්නට ඕන, ඒක ධනයක් වෙන්නට ඕන. ඒ නිසා තමන්ට ධනයක් තියෙනකොට ඒ ධනය දිහා බලලා සතුට වෙන පින්නතුනි. මම මේ ධනෙ උපයා ගත්තේ හුඟක් මහන්සි වෙලා, හුඟක් වාර ගණක් වැඩට ගිහිල්ලා, නිදි මරලා කියලා තමන්ගේ ධාර්මික ප්‍රභාව ගැන හිතලා සතුට වෙන්නේ නැහැ කියලා දේශනා කළා. මේ සතුට වෙන ක්‍රම සමට අපි මේක කොච්චර කරනවද නේ? ඔබ බොහොම ධාර්මික හරියම්බ කරන්නේ. නමුත් මේ ගැන සතුට වෙන්නේ අපි. බුදුහාම දේශනා කරනවා තමා උපයලා කියන දේ ගැන ධාර්මික වෙච්ච පමණට තමන්ට සතුට වෙන්න පුළුවන් කියලා. ඒතරක් නේ භෝග සුඛිය. ඔබ ඒ ධනය පරිහරණය කරලා වියදම් කරලා ඔබ ඇඳුම් පැනඳුම් ගන්නව නම්, ආහාර පාන ගන්නව නම්, යාන වාහන ගන්නව නම්, අමර තාත්තට සලකනව නම්, අන්න ඒ දේ කරනකොට ඔබ හොඳට ඒ දිහා බලන්න. ඔබේ ඇඳුම දිහා හරි බලන්න පින්නතුනි. අනේ මම මේ ඇඳුම නිකන් ගත්ත එකක් නෙවෙයි, මං වාක් මහන්සියෙන් වැඩ කරලා දවස් ගාණක් වැඩට ගිහිල්ලා ගත්ත ඇඳුමක් තමයි මම මේ පාවිච්චි කරන්නේ කියලා සතුට වෙන්නේ. ඇඳුම දිහා බලලා සතුට වෙන්න පුළුවන් පින්නතුනි. මේක භෝග සුඛේ. ඔබේ දරුව දිහා බලන්න. අනේ මම මේ දරුවට උගිදන් කරේ මම මහන්සියෙන් හරියම්බ කරපු දේවල් නේද කියලා ඒ තමා වියදම් කරපු දේ ගැන සතුට වෙන්න පින්නතුනි. ඒක දරුවට විතරක් නෙවෙයි පිටස්තර කෙනෙකුට ඔබ උදව්වක් කරා නම් ඒ ගැන සතුට වෙන්න පුළුවන්. අති සුඛයේ, භෝග සුඛයේ, ඊළඟට අනවජ්‍ය සුඛයේ. තමා නිවැරදිව ජීවත් වෙනවා නම් තමාගේ නිවැරදිකම ගැන විශේෂයෙන් සිල්වන්ත භාවය ගැන හිතලා සතුටටපත් වෙන කියලා. පින්නතුනි මේ අතර අනන සුඛයේ තමා ලබන ධනයට සාපේක්ෂව බිය පහදන් කිරීම. අප ඇතැම් විට තමන්ගේ ගෙදරකට හෝ වාහනයකට යම් කිසි දෙයක් ණයක් විදියට ගත්තත් ඔබට ඒක ගෙවන්න පුළුවන් ප්‍රමාණයක් වෙන්නට ඕන. සම්පූර්ණ ණය නැතුව කෙනෙකුට ජීවත් වෙන්න බෑ දැන් කාලේ. නමුත් මෙතන කියන්නේ තමන්ට ඒ වියදම් කරන්න පුළුවන් පමණට ඒක අපි ගන්නට ඕන. අන්න ඒක තමන්ට සතුට දිනු වෙන ක්‍රමයක්. ඒ විතරක් නෙවෙයි, මෙන්න මේ එක තමා කාලයක් ගත කරනකොට තමන්ට ලෝකේ බොහෝ පිරිසක් මුණ ගැහෙනවා. හොඳ කල්යාණ මිත්‍රයන් පිරිසක් තමන්ට ගොඩනගෙනම කාලයක් ඇද්දී අවංක පිරිසක් මුණ ගැහෙනවා. ඇතැම් විට අපට පේන්න නැති වුණත් අදෘශ්‍යමානව මේ වගේ පිරිසක් අපට ඒක රාසි වෙනවා. එහෙම නැති වුණත් අපට බුදුරජාණන් වහන්සේගේ දහම තුල අප කැමැති ගුණාංග තියෙන පිරිසක් අපට මුණ ගැහෙනවා. කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. අන්න ඒ ඇත්ත එක අප කාලයක් ඉනකොට අපත් ගුණධම් වලින් පෝෂණය වෙනවා. අන්නේ ගුණධම් වලින් පෝෂණය වෙනට අපට ඊටාම වැදගත් කාරණයක් මෙන්න මෙතන මුණ ගැහෙනවා. අපි මෙතෙක් ලෝකයේ සතුට ලබාගත්තේ බාහිර භෞතික දේවල් වලින්. අපේ රූප සම්පත්තියෙන්, අපේ යාළුවන්ගෙන්, අපි උපයපු ධනයෙන්, මේ වගේ දේවල් වලින් තමයි අපි සතුටුනේ. නමුත් මෙන්න මේ දේවල් පිනුතිනු ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න මේ රටේ ඔබ දැක්කා කොච්චරනම් ලස්සනද මිච්ච ගෙවල්ද, කොයිතරම් ආරක්ෂාව දාලා ඉන්ෂුරන්ස් කරලා තිබුණු ගෙවල් එක මොහොතෙන් අලුබත් වෙච්ච හැටි, ගිනිබත් වුණු හැටි. පින්නතුනි මෙන්න මේ දේ ගැන අපි කලින් හිතලා තියෙනට ඕන. ඕනම වෙලාවක පින්නතුනි අපේ ළඟ ගුණධම් තිබුණත්, අප පින්කම් කළා තිබුණත්, අපේ ළඟ ඕන වෙලාවක තියෙන මේ සම්පත් නැති වෙලා යන පොරොන්. ඒ විතරක් නෙමෙයි, අපේ ශරීරයේ දිනපතාම වයසට යනවා, අපි ටිකෙන් ටික වියපත් වෙනවා. මෙන්න මෙවැනි ලෝකයකදී අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දිරාපත් නොවන දයක් රැස් කරගන්නට කියලා. අප මෙතෙක් රැස් කරගත්තේ සතුට සඳහා මේ වෙනස් වෙන ලෝකයක්. වෙනස් විදිහකින් කියනවා නම් අපේ ඇස සතුට කරවන්න රූප අපි හොයාගෙන ගියා. අපේ කන සතුට කරන්න අප ශබ්ද හොයාගෙන ගියා. අපේ නාසය සතුට කරන්න අප සුවඳ පස්සේ ගියා. අපේ දිවරස දිව සතුට කරන්න රසය හොයාගෙන ගියා අපි. අපේ කය සතුට කරන්න අපේ පහස හොයාගෙන ගියා. මෙන්න මේ දේවල් පින්නතුනි දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේව ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මේවට කියන්නේ පංචකාම සම්පත්තිය කියලා. මේ පංචකාම සම්පත්තිය සොයාගෙන යෑම පින්නතුනි හරියම වෙහෙසකර දෙයක්. මේක නඩත්තු කරන හරියම අමාරු දෙයක්. වැඩදියක් තියා බලන්න පින්නතුනි අපේ ශරීරයට මේ විදිහට පාත්වාගෙන අපි කොච්චරනම් මහන්සි වෙනවද බලන්න. කොයිතරම් කාලයක් අප ගන්නවද බලන්න. මේක තමයි භෞතික දේවල් නඩත්තු කිරීමේ ලක්ෂණය. අපට ඒකෙන් සම්පූර්ණයෙන් බැහැර වෙන්න බෑ. අපි අන්න එකක් කරන ගමන් අපි දක්ෂ වෙනට ඕන බුදුහාමුදුරුවෝ මීට වඩා දෙයක් අපට දේශනා කළ තියෙනවා. මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ පහ කෘත්‍යමත් කිරීමට වඩා දෙයක් දහම් තුල සඳහන් වෙනවා. ඒ තමයි හිත සතුට කරන සමාධි කමඨහනක් පුහුණු කරන්න ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය මෙන්න මේ වගේ භාවනා කමඨහනක් කරනකොට පිනතුනි දැන් අප සතුට විඳින්නේ අපේ මනසත් එක්ක. අර බාහිර දේවල් වලට අඩුපාඩුකම් සිද්ධ වුණා කියලා අපි දුකටපත් වෙන්නේ නැහැ. අපි දන්න වේව ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලා එක. අපේ දැන් සතුට තියෙන්නේ අප වඩන සමත භාවනාවත් එක්ක. අන්නේත් එක්ක යනකොට පිනතුනි අපේ ජීවිතේ විනෝදාංශය බවටපත් වෙන්නේ කලක්යදී මෙන්න මේ භාවනාව පිනතුනි. මෙන්න මේත් එක අපේ හිතේ තියෙන මේ පංචකාම සම්පත්තිය සොයාගෙන ගිහිපු මහා වෙහෙසකර ගමන ටිකෙන් ටික අඩුවෙලා අපි ටිකෙන් ටික අපේ මනස පැත්තට හැරෙනවා. එතකොට අපට එන කේන්ති ගතිය ටිකෙන් ටික අඩුවෙනවා. හිතේ තියෙන වෙහෙසකර ගතිය අඩුවෙනවා. හිත ටිකෙන් ටික සමාධිමත් වෙනවා. වර්තමාන මොහොතෙහි එක කුසල අරමුණක බොහෝ වේලාවක් හිත තියාගෙන අප උත්සාහ කරනවා. අද පින්නතුනේ ලෝකයේ අලුත් පරපුරේ දරුවන්ගේ විශේෂ දක්ෂතා දෙකක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ මොකද්ද? එකක් තමයි එක අරමුණක කොයිතරම් කාලයක් හිත තියාගන්න පුළුවන්ද කියන කාරණය. අද මේක තමයි අමාරුම දේ වෙලා තියෙන්නේ. ධනෙ ලැබුවත්, අධ්‍යාපනය ලැබුවත්, කොයිතරම් පහසුකම් ටික ලැබුණත් අද තියෙන මේ සමාජ මාධ්‍ය සහ මේ තියෙන උපකරණත් එක්ක දරුවන්ට එක අරමුණක වැඩි වේලාවක් තියාගන්න බැහැ හිත. ඒ නිසා අද මුළු ලෝකෙම අයගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන්නේ ලෝකයේ මිනිසුන්ගේ අවධානය රැකගන්න මොකද්ද කරන්න ඕන කියන කාරණේ. යම් කිසි කෙනෙකුට කිසියම් කෙනෙක්ගේ අවධානය වැඩි කාලයක් රඳව ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අද කෙනෙක්ගේ දක්ෂතාවය කියලා කියන්නේ. ඒ වගේම තමන්ගේ පැත්තෙන් ගත්තොත් තමන්ට එක දෙයක වැඩිපුර කාලයක් අවධානය තියන්න පුළුවන්ද කියන කාරණය. වෙනත් විදිහකින් කියනවා නම් බුදුදහමේ හැටියට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ සමාධි ස්කන්ධය පිළිබඳව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි ස්කන්ධය මේ කියන්නේ. අන්නේ සඳහා ප්‍රධානතම භාවනාව තමයි බුදුදහමේ තියෙන ආනාපාන සති භාවනාව. සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික සතුට තීරණය කරන ප්‍රධානතම නිර්ණායකයක් වාට පත් වෙලා තියෙන මෙන්න මේ කාරණය. අන්නේත් එක්කම තවත් විශේෂ කුසලතාවයක් දිනු වෙනවා. මොකද ඒ තමයි අනිත් පුද්ගලයොත් එක්ක ගනුදෙනු කරන්න කොච්චර දක්ෂද කියන කාරණය. අන්තර් පුද්ගල සම්බන්ධතාවය නැත්තම් සමාජ කුසලතාවය. අපි කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. අපානිත්‍ය සමග සුහදව දිගු කලක් අපට වැඩ කරන්න බැරි නම්. ඒ නිසා අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන වර්තමානයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් බවට පත් වෙලා තියෙන්නේ. එකක් තමයි අවධානය, attention කියන එක. දෙවෙනි එක තමයි සමාජ කුසලතාවය නැත්තම් social skills, නැත්තම් communication skills, සංනිවේදන කුසලතාව කියන කාරණේ. මෙන්න මේ කාරණාත් එක්ක අපි ඉදිරියට යනවා. මේ ආධ්‍යාත්ම දිනුවත් එක්ක එහෙම ගියත් අපි අවසානයේ වශයෙන් අප ලබන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්මික දිනුවෙන් අපේ ජීවිතය පෝෂණය කරගන්නවා. ඒ තමයි මෙන්න මේ එක අරමුණකට අප හිත ගෙනල්ලා හිත සතිමත් කරගෙන හිත සමාධිමත් කරගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු විදියට සමාධිමත් වෙච්ච සිතින් ලෝකේ යථාර්ථ දිහට අපි බලනවා. ඇත්තටම ලෝකෙට මොකද වෙන්නේ කියලා. ඇත්තටම ලෝකය කියන්නේ මොකද්ද කියන එක ඉතාම ප්‍රඥාවෙන් බලනවා. මොකන්ද ඇත්තටම ලෝකය කියලා කියන්නේ? ලෝකය කියන්නේ අපේ ඇසෙන් රූප බලන එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයට පහස කියන මේ කාරණා. මේ ඉන්ද්‍රිය වලින් අපි අරමුණු ගන්නවා. අරමුණු අරගෙන අපි ඒක තේරුම් ගන්නේ ඒ භෞතික ලෝකේ නෙවෙයි. ඒ භෞතික ලෝකේ නැති වෙලා, නිරුද්ධ වෙලා, වැය වෙලා ගිහපු තැනක අප සම්පූර්ණ ලෝකේ තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවේ. මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අපි මේ යමක් තේරුම් ගන්න මොහොත කියන්නේ මේ රූපය සම්පූර්ණයෙන්ම ඉවර වෙලා ගිහපු තැනක, වැය වෙලා ගිහපු තැනක, නිරෝධ වෙච්ච තැනක සම්පූර්ණ ජීවිතය කියන්නේ මනංච පටිච්ච ධම්මේච උපාජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. නමුත් අපි නිතරම අපේ හිත යැපිලා තියෙන මේ රූපයත් එක්ක. ඒ නිසා රූපය තුළ යැපිලා අපට උපරිම වශයෙන් යන්න පුළුවන් සමතය කරා විතරයි. ඒකත් උපරිම ලෞකික උපේක්ෂා කරා විතරයි. නමුත් ඒකත් අනිත්‍ය දෙයක්. එතනොත් නිදහස් වෙලා අපි ලෝකයේ නිරුද්ධත්වය දැකලා සම්පූර්ණයෙන්ම මේ සංස්කාර උපේක්ෂාව බලලා මුළු ලෝකෙම අපි නිදහස් වෙනවා. එදාට පිනොතුනේ අපේ ලෝකයේ බාහිර කිසිම දෙයක් වෙනස් කරගන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම අපේ සංඥාව, අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා අපට කැමති විදිහට ලෝකයක් පරිහරණය කරන්න පුළුවන්. ඕනෑම ලස්සන දෙයක්, ඕනම ප්‍රිය දෙයක් ප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්, අප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්, උපේක්ෂාවෙන් වුණාම උපේක්ෂාන් හිතන්න පුළුවන්. ඕනම අප්‍රිය දෙයක් අප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්, ප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් වුණාම එහෙම මෙහෙ කරන්න පුළුවන්. පින්නොතින් මෙන්න මේක කරන මේ ගමන් මගේදී අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ සඳහා අපි ඍජු වෙන්නට ඕන, අපි අවංක වෙන්නට ඕන, අපි කියන දේ අනුව කරන කෙනෙක් වෙන්නට ඕන, කරන දේ අනුව කියන කෙනෙක් වෙන්නට ඕන. නමුත් ඊටත් වඩා ඍජු වෙන්නට ඕන. අපි සූයුවට කියන්නේ අපි හිතන විදිහට කතා කරන්න ඕන, කතා කරන විදිහට වැඩ කරන්න ඕන. වෙනත් විදිහකින් කියනවා නම් අපේ හිත සම්පූර්ණ පිරිසිදු වෙලා අපි රහසින්වත් පවක් නොකරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අන්නේ ගමන් මගදී තවත් ගුණංග රාශිය කරණීමෙත සූත්‍ර ඔස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන්. එනිසා බුදුදහමේ මූලික කරුණ ටික මේ සතුට ලබන සන්තුට්ටි පරමන්දන කියන මේ උපරිම සතුට ලබන මාවතෙහි ගුණාංග ටිකක් අපි වෙලාවට හැටියට මේ සාකච්ඡා කරේ. ඉතින් මේ ගුණාංග වලින් ඉදිරියට යනට අපි උත්සාහ ගනිමු. ඉතින් අද සහෙලේ දිනේදී උපන්දිනයේ සමරණීය අවස්ථාවේදී ඔබට අපි සුබපතනවා. ඔබට සුභාංගතියක් වේවා. විශේෂයෙන් ඔබේ මෑණියන් පියාණන් ආචිර සීල ඇතුළු ඒ හැමදෙනාම කරන පින් කමල අනිසංසයනොත්, ඒ වගේම ඔබේ දෑතින් කරන යහපත් දේවල් වල ක්‍රියාවල අනිසංසයනොත්, මේ රැස්වලින බොහෝ දෙනාගේ ආශිර්වාදයේ බලනොත් මේ පින්වත් දුවට අධ්‍යාපන කටයුතු හොඳින් සම්පූර්ණ කරලා මුළු ලෝකයටම හොඳ සේවයක් කරන්න, ලෝකේ වැඩි පිරිසකට බොහෝ කාලයක් යහපත වෙන දියක් කරන්නට සහෙලිය දුවට නිදුක් නිරෝගී සම්පන්නිය කෙරෙහිවනේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රැස් කරගත් උතුම් කුසලයේ හේතුවෙන් මියගිය ඩීජී කරුණාරත්න සියා මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා. ඒ වගේම සුජීවත්ව වෙසෙන ජීඒබී පෙරේරා ආච්චි, සුමනා ජයසිංහ ආච්චි, විමලසේන විතානගේ සියා ඇතුළු ඒ හැම දෙනාමත් මේ ඔබට ආශිර්වාද කරන්ට ඇවිලින්න මේ නැන්දල මාමලා ආචිල සීල හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා. විහාරවාසී ස්වාමින් වහන්සේලාටත්, ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු අනිත් ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් කුසලයේ මෙලොව ජීවිතයේ සතුට සැනසීම යහපත සඳහාත්, නිර්වාණ අවබෝධය සඳහාත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං, භයං පන්තා ච නිබ්භයං, සෝකම් පන්තාච නිස්සෝකම්, හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොරින් තැවෙන සත් සොන්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.